بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් تبارك الذي نزل الفرقان على عبده ليكون للعالمين نذيرا الذي له ملك السماوات والأرض ولم يتخذ ولدا ولم يكن له شريك في الملك ولم يكن له شريك في الملك وخلق كل شيء فقدره تقديرا واتخذوا من دونه آلهة لا يخلقون شيئا وهم يخلقون ولا يملكون لأنفسهم ضرا ولا نفعا ولا يملكون موتا ولا حياة ولا نشورا සමස්ත මානව සංහතියටම අනතුරු අඟවන්නෙකු වන පරිදි සිය ගැත්තා වෙත අල් ෆුර්කාන් පහළ කර ඇති ඔහු අති උත්කෘෂ්ඨය. ඔහු කවරෙකුනම් අහස්වල සහ මහ පොළොවෙහි පරමාධිපත්‍යය හිමිවන්නේ ඔහුටය. ඔහු පුතෙකු නොගත්තේය. තවද රාජ්‍යයෙහි ඔහුට කොටස්කරුවෙකුද නැත. සෑම දෙයක්ම මවා ඊට ඉරනම නියම කළේ ඔහුය. නමුත් ඔවුහු ඔහු හැර වෙනත් දෙවියන් ගත. ඔවුහු එනම් ඒ දෙවිවරු කිසිවක් නිර්මාණය කළ නොහැකෝය. නමුත් ඔවුහු නිර්මාණය කරන ලද්දෝය. තමන්ට විපතක් හෝ සැපතක් කරගන්නටද නොහැක්කෝමය. මරණය හෝ ජීවේ දෙන්නටද මලවුන් කෙරෙන් නැගිටුවන්නටද නොහැක්කෝය. وقال الذين كفروا إن هذا إلا إفك افتراه وأعانه عليه قوم آخرون فقد جاءوا ظلما وزورا وقالوا أساطير الأولين اكتتبها فهي تملى عليه فهي تملى عليه بكرة وأصيلا قل أنزله الذي يعلم السر في السماوات والأرض إنه كان غفورا رحيما මෙය එනම් අල් ෆුර්කානය ඔහුගේ තු බොරුවක් මිස නැත. සමහරු ඒ සඳහා ඔහුට උපකාර කළහැයි ප්‍රතික්ෂේප කරන්නෝ කීහ. මෙසේ කී ඔව්හු සැබවින්ම අසාධාරණයක් හා මුසාවක් ගෙනහැර පෑහ. තවද මෙය පැරණන්ගේ ගොතන ලද වෘත්තාන්තයයි. ඔහු එය ලියවා ගත්තේය. තවද එය ඔහුට උදේ සවස උසුරුවන ලද්දක් යැයි ඔව්හු කීහ. එය පහළ කළේ අහස්හි සහ මහ පොළොවෙහි රහස් දන්නා ඔහුය. සැබවින්ම ඔහු පරම ක්ෂමාශීලීය. أسمسم كرمان متأي نبي محمد كينو وقالوا ما لهذا الرسول يأكل الطعام ويمشي في الأسواق لولا أنزل إليه ملك فيكون معه نذيرا أو يلقى إليه كنز أو تكون له جنة أو تكون له جنة يأكل منها وقال الظالمون إن تتبعون إلا رجلا مسحورا انظر كيف ضربوا لك الأمثال فضلوا فلا يستطيعون سبيلا مهو مونويدي رسول وريك ده اوهو آهار أنبوا كرانية تابد اوهو වෙළඳ පොළවල සැරිසරන්නේය. ඔහු සමග අවිශ්වාසකයින්ට අනතුරු අඟවන්නෙකු වීමට මලක්වරයෙකු ඔහු වෙත පහළ නොකරන ලද්දේ කින්දැයි ඔවුහු ඇසීය. එසේත් නොමැතිනම් ඔහුට නිධානයක් පහළ නොකරන ලද්දේ හෝ එයින් ඔහුට අනුභව කළ හැකි උයනක් ඔහුට නැත්තේ මන්දැයි ප්‍රතික්ෂේප කරන්නෝ කීහ. තවද නුඹලා අනුගමනය කරන්නේ සූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස නැතයි අපරාධකරුවෝ කීහ. ඔව්හු නුඹට කෙසේ උපමා කියා පාන්නේ දැයි බලව්. ඔව්හු සත්‍ය මාර්ගයෙන් බැහැර ගියෝය. එහෙයින් ඔවුනට මගක් සොයාගත නොහැකිය. تبارك الذي إن شاء جعل لك خيرا من ذلك جنات تجري من تحتها الأنهار ويجعل لك قصورا بل كذبوا بالساعة وأعتدنا لمن كذب بالساعة سعيرا إذا رأتهم من مكان بعيد سمعوا لها تغيظا وزفيرا وإذا ألقوا منها مكانا ضيقا مقرنين دعوا هنالك ثبورا لا تدعوا اليوم ثبورا واحدا وادعوا ثبورا كثيرا ඔහු එනම් අල්ලා අති උත්කෘෂ්ටය. ඔහුට අභිමත නම් ඔවුන් යෝජනා කරන දෑට වඩා හොඳ යටින් දිය දහරා ගලා බස්නා ගංගා ඇති ස්වර්ගයන් නුඹට පිරිනමන්නටද තවද නුඹට මාලිගාවන් පිරිනමන්නටද ඔහුට හැකිය. එහෙත් ඔවුහු අස්සාත් එනම් අවසාන දිනය ප්‍රතික්ෂේප කළෝය. අවසාන දිනය ප්‍රතික්ෂේප කරන අයට දැවෙන ගින්නක් අපි සූදානම් කළෙමු. ඈත් වූ තැනක සිට එය එනම් ගින්න ඔවුන් දකින විට එහි බුරබුරා නගින ഘോഷාවත් වේගයෙන් පැතිර යන ගිගුරුම් හඬත් ඔවුන්ට ඇසෙයි. තවද ඔවුන් එකට දම්වැල්ලා බැඳ ඒ තුල පටු තැනකට ඇද දමනු ලබන විට ඔවුහු එහිදී විපත සඳහා කන්නලව් කරන්නෝය. අද එක් විපතක් සඳහා කන්නලව් නොකරනු විපත් රාශියක් සඳහා කන්නලව් කරනු. قل أذلك خير أم جنة الخلد التي وعد المتقون كانت لهم جزاء ومصيرا لهم فيها ما يشاءون خالدين كان على ربك وعدا مسئولا ويوم يحشرهم وما يعبدون من دون الله فيقول أأنتم أضللتم عبادي هؤلاء أم هم ضلوا السبيل قالوا سبحانك ما كان ينبغي لنا أن نتخذ من دونك من أولياء ولكن متعتهم وآباءهم حتى نسوا الذكر وكانوا قوما بورا. එයද එනම් නිරයද වඩා හොඳ නැතහොත් බියබැතියන්ට පොරොන්දු වූ සදාකාලික ස්වර්ගයේද? එය ඔවුන්ට යහපත් ක්‍රියාවන් සඳහා වන්දියද ඔවුන්ගේ ගමනාන්තයේද වේයි නබි මුහම්මද් පවසව. එහිදී ඔවුන්ට රිසිදේ ලැබෙයි. ඔව්හු එහි සදාකල් වෙසිතී. මෙය නුඹගේ පරමාධිපති විසින් ඉටු කළ යුතු පොරොන්දුවයි. එම පරමාන්ත දිනේදී ඔහු ඔවුන්වද අල්ලා හැර ඔවුන් නැමදූ දෑද එක් රැස් කරයි. නුඹලා මාගේ මෙම ගැත්තන් නොමග යැයිවාහුද? එසේ නැත්නම් ඔවුන්ම මුලා වී නොමග ගියේ දැයි ඔහු එනම් අල්ලා ඔවුන්ගෙන් අසනු ඇත. ඔබ සුවිසුද්ධය. ඔබ හැර වෙනත් ආරක්ෂකයෙකු අප ගැනීමට අපට කිසිම අයිතියක් නැත. ඔබ ඔවුන්ටද ඔවුන්ගේ මුතුන් මිත්තන්ටද මෙලොව සම්පත් දුන්නේය. එම නිසා ඔවුහු සිහි කිරීම ධර්ම ග්‍රන්ථය අමතක කළහ. තවද විනාශ වූ ජනතාවක් වූහැයි ඔවුහු එනම් ඔවුන් නැමදුම් කළ දෙවිවරු කියා සිටී. فقد كذبوكم بما تقولون فما تستطيعون صرفا ولا نصرا ومن يظلم منكم نذقه عذابا كبيرا وما أرسلنا قبلك من المرسلين إلا إنهم ليأكلون الطعام ويمشون في الأسواق وجعلنا بعضكم لبعض فتنة أتصبرون وكان ربك بصيرا نُبلا ප්‍රකාශ කරන දෑ ඔව් එනම් නුඹලාගේ දිවිවරු සැබවින්ම බොරු කළහ. එම නිසා දඩුවමින් වැළකෙන්නට හෝ උදව් ලබා ගන්නට හෝ නුඹලාට නොහැකිය. නුඹලාගෙන් යමෙකු වැරදි කළේද අපි ඔහුට දරුණු වේදනාවක රස විඳීමට සලස්වන්නෙමු. නබි මුහම්මද් නුඹට පෙර රසූල්වරුන් භෝජන අනුභව කරන්නන් ලෙසද වෙළඳ පොළවල්වල සැරිසරන්නන් ලෙසද මිස අපි නොඑව්වෙමු. නුඹලාගෙන් ඇතමෙකු ඇතමෙකුට පිරික්සුමක් කළෙමු. නුඹලා ඉවසිලිමත් වන්නහුද නුඹගේ පරමාධිපති සර්ව දෘෂ්ටිකය. وقال الذين لا يرجون لقاءنا لولا أنزل علينا الملائكة أو نرى ربنا لقد استكبروا في أنفسهم وعتوا عتوا كبيرا يوم يرون الملائكة لا بشرى يومئذ للمجرمين ويقولون حجرا محجورا وقدمنا إلى ما عملوا من عمل فجعلناه هباء منثورا أصحاب الجنة يومئذ خير مستقرا وأحسن مقيلا අප වෙත මලක්වරු පහළ නොකළ යුත්තේ මන්ද හෝ අප අපගේ පරමාධිපති නොදකින්නේ මන්දයි අප හමුවීම අපේක්ෂා නොකරන අය කීහ. සැබවින්ම ඔවුහු තමන් ගැන උඩඟු වූහ. තවද ඔවුහු සීමාවන් අතිශයින් උල්ලංඝනය කළහ. ඔවුන් මලක්වරුන් දකින දිනේ එදින පව්කාරයන්ට සුභාරංචිය නැත. තවද අල්ලා අප ආරක්ෂා කරත්වායි ඔවුහු කියති. එවිට මෙලොව ඔවුන් කළ දෑ වෙත අපි යොමු වෙමු. තවද ඒවා සීසී කඩ විසුරුණු දූවිලි බවට පත් කරන්නෙමු. ස්වර්ගයේ හිමි අයට එම පරමාන්ත දින වාස භවනයෙන් ඉතා හොඳය. මද්දහන වේලාවෙහි විවේක ගැනීමටද සුන්දර තැනය. ويوم تشقق السماء بالغمام ونزل الملائكة تنزيلا الملك يومئذ الحق للرحمن وكان يوما على الكافرين عسيرا ويوم يعظ الظالم على يديه يقول يا ليتني اتخذت مع الرسول سبيلا يا ويلتى ليتني لم أتخذ فلانا خليلا لقد أضلني عن الذكر بعد إذ جاءني وكان الشيطان للإنسان خذولا වලාකුළු මගින් අහස පැලී තවද පිරිවරින් පිරිවර මලක් වරුන් අවරෝහණය කරන දින එදින සැබෑ රාජධානිය අල් රහ්මාන් එනම් අසමසම කරුණාන්විතයානන්ටය. එය අවිශ්වාසිකයින්ට ඉතා අසීරු දිනයකි. පෞකාරයා තම අත් දෙක සපමින් සිටින දිනේ අහෝ මාගේ කේදය රසූල්වරයා සමග මා නිසි මගට ගන්නට තිබුණි යයි කියන්නේය. අහෝ දුක් මුසු කරවන මාගේ කේදය. අසුවල අය මිතුරෙකු ලෙස මා තෝරා නොගත්තේ නම් සිහිපත් කිරීම එනම් දේව ග්‍රන්ථය මා වෙත පැමිණියායින් පසුත් ඔහු මා ඉන් පිට නොමගට යැවේය. ෂයිතන් මිනිසාට දැඩි ද්‍රෝහියෙකු යයිද කියන්නේය. وقال الرسول يا رب إن قوم اتخذوا هذا القرآن مهجورا وكذلك جعلنا لكل نبي عدوا من المجرمين وكفى بربك هاديا ونصيرا وقال الذين كفروا لولا نزل عليه القرآن جملة واحدة كذلك لنثبت به فؤادك ورتلناه ترتيلا ولا يأتونك بمثل إلا جئناك بالحق وأحسن تفسيرا الذين يحشرون على وجوههم إلى جهنم أولئك شر مكانا وأضل سبيلا. එවිට මාගේ පරමාධිපතියාණනි මාගේ ජනයා සැබවින්ම මෙම කුරාණය විහිළුවක් ලෙස සැලකූ හැයි රසූල්වරයා කියන්නේය. මෙලෙස සියලු නබිවරුන්ට අපි පෞකාරයන්ගෙන් සතුරන් ඇති කළෙමු. නමුත් මග පෙන්වන්නා සහ උදව්කරු ලෙසින් නුඹගේ පරමාධිපති නුඹට ප්‍රමාණවත්ය. අල් කුර්ආනයේ එකවරම පහළ නොකරන ලද්දේ මන්දැයි ප්‍රතික්ෂේප කරන්නෝ අසති. මෙලෙස පහළ කරන ලද්දේ එමගින් නුඹගේ සිත ශක්තිමත් කරනු පිණිසය. තවද එම ආරමුණ සඳහාම අපි එය එනම් අල් කුර්ආනය ක්‍රමක්‍රමයෙන් කොටස් වශයෙන් පහළ කළෙමු. ඔවුන් නුඹට උපමාවක් එනම් අනිසි දෙයක් නැතහොත් මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කළහොත් ඒ පිළිබඳ සත්‍යද ඉතා පැහැදිලි විවරණයද අපි නුඹට පමුණුවන්නේ මිස නැත. ඔවුන්ගේ මුහුණින් වැටි නිරයට ඇදගෙන යනු ලබන අය තෝරාගත්තේ ඉතා නරක ස්ථානයකි. තවද මාර්ගයෙන් ඉතා නොමගය. وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ وَجَعَلْنَا مَعَهُ أَخَاهُ هَارُونَ وَزِيرًا فَقُلْنَا اذْهَبَا إِلَى الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا فَدَمَّرْنَاهُمْ تَدْمِيرًا وقوم نوح لما كذبوا الرسل أغرقناهم وجعلناهم للناس آية وأعتدنا للظالمين عذابا أليما. සැබවින්ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. ඔහු සමග ඔහුගේ සහෝදරයා හාරූන් ඇමැත්තා ලෙස පත් කළෙමු. පසුව අපගේ ආයාත් බොරු යයි කී අය වෙත නුඹලා දෙදෙනා යනුයි අපි කීවෙමු. තවද අපි ඔවුන් බොරු යයි කී අය සහ මුලින්ම විනාශ කළෙමු. තවද නූහ්ගේ ජනයා රසූල්වරුන් බොරුකාරයින් ලෙස චෝදනා කළ අවස්ථාවේ අපි ඔවුන් දියෙහි ගිලෙන්නට සැලැස්වීමු. තවද ඔවුන් මානව සංහතියට අනතුරු ඇඟවීමේ සංඥාවක් කළෙමු. තවද අපරාධකාරයින්ට වේදනීය දඩුවමක් අපි සූදානම් කළෙමු. وَعَادًا وَثَمُودَ وَأَصْحَابَ الرَّسِّ وَقُرُونًا بَيْنَ ذَلِكَ كَثِيرًا وَكُلًّا ضَرَبْنَا لَهُ الْأَمْثَالَ وَكُلًّا تَبَّرْنَا تَتْبِيرًا ولقد أتوا على القرية التي أمطرت مطر السوء أفلم يكونوا يرونها بل كانوا لا يرجون نشورا وإذا رأوك إن يتخذونك إلا هزوا أهذا الذي بعث الله رسولا إن كاد ليضلنا عن آلهتنا لولا أن صبرنا عليها وسوف يعلمون حين يرون العذاب من أضل سبيلا أرأيت من اتخذ إلهه هواه أفأنت تكون عليه وكيلا أم تحسب أن أكثرهم يسمعون أو يعقلون إن هم إلا كالأنعام بل هم أضل سبيلا تود مي أندمين آد سموت سها රස්හි විසූ අයද ඒ අතරතුර පරම්පරා කිහිපයක්ද විනාශයට පත් කළෙමු. අපි ඔවුන් අතුරින් එක් එක් පරම්පරාවට ඔවුන්ට පෙර විනාශයට පත් කරන ලද අය පිළිබඳව උපමා ගෙනහැර දැක්වීමු. තවද ඔවුන්ගේ පව් හේතු කොටගෙන ඔවුන් සියලු දෙනාම විනාශයට පත් කළෙමු. සැබවින්ම ඔවුහු ශාපකාරී වැසි වස්සනු ලැබූ ජනාවාස පසු කර ගියහ. එවිට ඔවුහු ඒවායේ නටබුන් නොතුටුවෙහිද. එහෙත් ඔවුහු මලවුන් කෙරෙන් නැගිටුවීම අපේක්ෂා නොකරති. ඔවුන් නුඹව දකින විට මොහුද අල්ලාගේ රසුල්වරයෙකු ලෙස එවා ඇත්තේ යැයි කියමින් නුඹ විහිළුවකට මිස නොගනිති. අප ඔවුන් අපගේ දෙවියන් ගැන ඉවසිලිවන්තව නොසිටියේ නම් ඔහු අපගේ දෙවිවරුන්ගෙන් අප නොමග යවන්නට ඉඩ තිබුණු යැයි ඔහු කීහ. යහමගින් කවරෙකු ඉතා නොමග ගියේදැයි දඩුවම දකින විට ඔහු මතු දැනගනිති. තමාගේ තණ්හාව තම දෙවියන් ලෙසගත් තැනැත්තෙකුගේ තත්වය ගැන නුඹ සලකා බලා තිබේද? නුඹට ඔහු කෙරෙහි ආරක්ෂකයෙකු වීමට හැකිද? ඔවුන්ගේ වැඩි දෙනෙකු සවන් දෙන්නේ හෝ අවබෝධ කරගන්නේ යැයි නුඹ සිතන්නේද? ඔවුන් ගව මහේෂාදීන් ලෙසින් මිස නැත. නොඑසේය. ඔවුන් යහමගින් වඩාත් නොමගෙහිය. ألم تر إلى ربك كيف مد الظل ولو شاء لجعله ساكنا ثم جعلنا الشمس عليه دليلا ثم قبضناه إلينا قبضا يسيرا وهو الذي جعل لكم الليل لباسا والنوم سباتا وجعل النهار نشورا وهو الذي أرسل الرياح بشرا بين يدي رحمته وأنزلنا من السماء ماء طهورا لنحيي به بلدة ميتا ونسقيه مما خلقنا أنعاما وأناسيا كثيرا නුඹගේ පරමාධිපති සෙවණැල්ල කෙසේ දික් කරන්නේදැයි නුඹ නොදකින්නේහිද? ඔහුට අභිමත නම් ඔහු එය නිසල කරන්නේය. පසු අපි සූර්යයා ඒ පිළිබඳ නියමුවා බවට පත් කළෙමු. පසුව සූර්යයා ඉහළ නගින විට අපි එය ටිකෙන් ටික අප වෙතට හකුළුවන්නෙමු. එසේම රාත්‍රිය නුඹලාට සලු පිළුවක් ලෙසත් නින්ද විවේකයක් ලෙසත් දිවා කාලය නැවත ජීවය ලැබීමක් ලෙසත් නුඹලාට නියම කර ඇත්තේ ඔහුය. ඔහුගේ දයාලුභාවයට පෙර සුභාරංචියක් ලෙස සුලං මෙහෙවන්නේ ඔහුය. තවද පිරිසිදු ජලය අහසින් අපි පහළ කළෙමු. මල භූමියක් එයින් පණගන්වනු පිණිසත් අප නිර්මාණය කළ ගව මහීෂාදීන් හා මිනිසුන් බොහෝමයක පිපාසය එමගින් සංසිඳුවීම පිණිසක්ය. وَلَقَدْ صَرَّفْنَاهُ بَيْنَهُمْ لِيَذَّكَّرُوا فَأَبَى أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا وَلَوْ شِئْنَا لَبَعَثْنَا فِي كُلِّ قَرْيَةٍ نَذِيرًا فَلَا تُطِعِ الْكَافِرِينَ وَجَاهِدُهُمْ بِهِ جِهَادًا كَبِيرًا وَهُوَ الَّذِي مَرَجَ الْبَحْرَيْنِ هَذَا عَذْبٌ فُرَاتٌ وَهَذَا مِلْحٌ أُجَاجٌ وَجَعَلَ بَيْنَهُمَا بَرْزَخًا وَحِجْرًا مَحْجُورًا وَهُوَ الَّذِي خَلَقَ مِنَ الْمَاءِ بَشَرًا فَجَعَلَهُ نَسَبًا وَصِهْرًا وَكَانَ رَبُّكَ قَدِيرًا ඔවුන් මෙනෙහි කරනු පිණිස අප ඔවුන් අතර එය බෙදා හැරීමු. නමුත් මිනිසෙයින්ගෙන් බොහෝ දෙනෙකු අකෘතඥ මිස නැත. අපට අභිමත වී නම් සෑම ජනාවාසයකටම අනතුරු අඟවන්නෙකු පහල කරන්නෙමු. එනිසා නබි මුහම්මද් අවිශ්වාසිකයින්ට අවනත නොවනු. එය එනම් අල් කුර්ආනය මගින් ඔවුනට විරුද්ධව දැඩි ජිහාදයෙහි එනම් සටනෙහි යෙදෙනු. මුහුදු දෙක වෙන් කළේ ඔහුමය. මෙය රසවත්ය මිහිරිය. එය තිත්ත සහ ලවණය. තවද ඔහු ඒ දෙක අතර සම්බාධකයක්ද අනබිබවනීය බාධකයක්ද ඇති කළේය. ජලයෙන් මිනිසා මැව්වේද ඔහුමය. ඉන් පසු ලේ නෑකම්ද විවාහ නෑකම්ද ඇති කළේය. නුඹගේ පරමාධිපති سرب بلداريا ويعبدون من دون الله ما لا ينفعهم ولا يضرهم وكان الكافر على ربه ظهيرا وما أرسلناك إلا مبشرا ونذيرا قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَنْ شَاءَ أَنْ يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلًا وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ وَكَفَى بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ الرَّحْمَنُ فَاسْأَلْ بِهِ خَبِيرًا وَإِذَا قِيلَ لَهُمُ اسْجُدُوا لِلرَّحْمَنِ قَالُوا وَمَا الرَّحْمَنُ أَنَسْجُدُ لِمَا تَأْمُرُنَا وَزَادَهُمْ نُفُورًا ඉසි තිබියදී තමන්ට යහපතක් හෝ තමන්ට අයහපතක් සිදු කළ නොහැකි අල්ලාහ හැර අන් අයට ඔව්හු නම දෙති. තවද අවිශ්වාසිකයා ඔහුගේ පරමාධිපතිට විරුද්ධව සියලු කැරලිකාරයන්ට උදව් කරන්නකි. නබි මුහම්මද් සුභාරංචි දෙන්නෙකු ලෙසද අවවාද දෙන්නෙකු ලෙසද මිස අපි නුඹ නොඑව්වෙමු. නුඹලා අතුරින් කැමති කෙනෙකු තමාගේ හිමි වෙතට මගක් ගැනීම මිස නුඹලාගෙන් එයට එනම් මාගේ සේවයට කුලියක් නොඉල්ලමි. නබි මුහම්මද් පවසව. නබි මුහම්මද් අමරණීය වූ සදා ජීවමානී අල්ලාහ කෙරෙහි විශ්වාසය තබනු. තවද ඔහුගේ ගුණ ගැයීමෙන් ඔහු සුවිසුද්ධ කරනු. තම ගැත්තන්ගේ පාපයන් ගැන සවිඥිත ඔහු පමණි. අහස්ද මහ පොළවද ඒ දෙක අතර දෑද සදිනකින් නිර්මාණය කළේ ඔහුය. පසුව ඔහු අර්ශ්හි එනම් පරමාසනෙහි පිහිටියේය. ඔහු අපරිමිත දයාන්විතය. එනිසා ඔහුගේ මහිමය ගැන දන්නා අයගෙන් නබි මුහම්මද් අසනු. අර්රහ්මාන් එනම් අපරිමිත දයාන්විතයා අභියස සුජූද් එනම් නමස්කාර කරනුයි ඔවුන්ට කියනු ලැබුවිට. අර්රහ්මාන් යනු කුමක් දැයිද ඔබ අනවන දෑට අපි සුජූද් කරන්නෙමු දැයිද ඔවුහු කියන්නෝය. තවද මෙම ඇරයුම ඔවුන්ට විශ්වාසයෙන් ඈත්වීම වැඩි කළේය. تبارك الذي جعل في السماء بروجا وجعل فيها سراجا وقمرا منيرا وهو الذي جعل الليل والنهار خلفة لمن أراد أن يذكر أو أراد شكورا أحسهي شكتمت غول بيهتوا එහි පහනක් සහ පැබලෙන සඳක් පිහිට වූ ඔහු එනම් අල්ලාහ් අති උත්කෘෂ්ඨය. මෙනෙහි කරන්නට අදහස් කරන කෙනෙකුට හෝ කෘතඥ වන්නට අදහස් කරන කෙනෙකුට හෝ රාත්‍රී කාලයත් දහවලත් අනුපිළිවෙලින් එකිනෙකා පසුපස ගමන් කිරීමට සැලසුම් කළේ ඔහුමය. وعباد الرحمن الذين يمشون على الأرض هونا وإذا خاطبهم الجاهلون قالوا سلاما والذين يبيتون لربهم سجدا وقياما والذين يقولون ربنا اصرف عنا عذاب جهنم إن عذابها كان غراما إنها ساءت مستقرا ومقاما الرحمن එනම් අපරමිත දයාන්විතයාගේ කැත්තන් කවරෙකුනම් මහ පොළොව මත නිහතමානීව ගමන් කරන අය වෙති. තවද අඥාන ජනයා උඩඟුයෙන් ඔවුන්ට අමතන කල්හි සාමයයි පවසන අයද විති. තවද ඔවුහු තම පරමාධිපතිට සුජූද් කරමින්ද ඔහු නැමදීමට නැගිට සිටීමෙන්ද රාත්‍රී කාලය ගත කරන අයයි. අපගේ පරමාධිපතියාණනි, නිරයේ වේදනාවෙන් අප ගලවාගනු මැනව. සැබවින්ම එම වේදනාව දරුණු යයිද, සැබවින්ම එය වාසස්ථානයෙන්ද නවාතැනින්ද නපුරු යයිද කියන අයයි. والذين إذا أنفقوا لم يسرفوا ولم يقتروا وكان بين ذلك قواما والذين لا يدعون مع الله إلها آخر ولا يقتلون النفس التي حرم الله إلا بالحق ولا يقتلون النفس التي حرم الله إلا بالحق ولا يزنون ومن يفعل ذلك يلقى أثاما يضاعف له العذاب يوم القيامة ويخلد فيه مهانا إلا من تاب وآمن وعمل عملا صالحا فأولئك يبدل الله سيئاتهم حسنات وكان الله غفورا رحيما تابد اوه ويدام کرنويت ناستي نوكرتي تابد مصرد نوويتي ඒ දෙක අතර සමතුලිත වෙති. තවද ඔවුහු අල්ලා සමග වෙනත් දෙවියෙකුට යාඥා නොකරති. අල්ලා තහනම් කර ඇති ප්‍රාණීන් නීත්‍යානුකූලව මිස ඝාතනය නොකරති. තවද පරදාර සේවනයෙහි නොයෙදිති. යමෙක් එය කරන්නේද ඒ අය පව්පල විඳින්නෝය. පරමාන්ත දිනේ ඔහුට දඩුවම දෙගුණ කරනු ලැබේ. තවද ඔහු එහි නින්දාවෙන් යුතුව සදාකල්හි වෙසිතී. පසු තැවිලිවේ විශ්වාස කොට යහකම් කළ අය හැරය. අල්ලාහ් ඔවුන්ගේ අයහපත් කටයුතු යහපත් කටයුතු බවට පත් කරන්නේය. අල්ලාහ් අතිශය ක්ෂමාශීලීය, අසමසම කරුණාන්විතය. ومن تاب وعمل صالحا فإنه يتوب إلى الله متابا والذين لا يشهدون الزور وإذا مروا باللغو مروا كراما والذين إذا ذكروا بآيات ربهم لم يخروا عليها صما وعميانا යමෙකු පසු තැවිලි වී යහකම් කරයිද සැබවින්ම ඔහු පිළිගත හැකි අන්දමින් අල්ලා වෙත පසු තැවිලි වන්නේය. තවද ඔහු බොරු සාක්ෂි නොදරති. තවද ඔහු නිෂ්පල දෑ පසු කර ගියහොත් ගෞරවනීය භාවයෙන් යුතුව පසු කර යති. තවද තම පරමාධිපතිගේ වදන් ඔවුනට සිහිපත් කරනු ලැබුවහොත් ඔහු ඒ මත අඳ සහ බිහිර ලෙස නොහැසිරෙති. والذين يقولون ربنا هب لنا من أزواجنا وذرياتنا قرة أعين واجعلنا للمتقين إماما أولئك يجزون الغرفة بما صبروا ويلقون فيها تحية وسلاما خالدين فيها حسنت مستقرا ومقاما قل ما يعبأ بكم ربي لولا دعاؤكم فقد كذبتم فسوف يكون لزاما අපගේ පරමාධිපති ආනනි අපගේ අඹුවන් ගෙන්ද දරු පරපුරෙන්ද අපට net ශාන්තිය ලබා දෙනු මැනව. තවද බිය බැතිමතුන්ට අප නායකයින් කරනු මැනවයි ඔවුහු කියති. ඔවුන්ගේ ඉවසිලිවන්තභාවය නිසා ඔවුන්ට ස්වර්ගයේ උසස් ස්ථාන තිලිනේ ලෙස පිරිනමනු ලැබේ. ඔවුහු එහිදී සුබ ප්‍රාර්ථනෙන්ද සාමයෙන්ද පිළිගනු ලබති. ඔවුහු එහි සදාකල් වාසය කරති. එය වාසස්ථානයේද නවාතනින්ද ඉතා සුන්දරය. නුඹලාගේ කන්නලව් නැතහොත් මාගේ පරමාධිපතිට නුඹලා නිසා අඩුපාඩුවක් නැත. සැබවින්ම නුඹලා ඔහු ප්‍රතික්ෂේප කළහ. එහෙයින් නුඹලාට දඩුවම නියතයි.